සාමාන්‍ය නීති යටතේ ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මෙවැනි චෝදනා යටතේ අත්අඩංගුවට අරන් තිබෙන අය දෙමළ සන්ධානය උද්ඝෝෂණයක් කරයි කියලා නිදහස් කරනවා නම් අපේ රටේ අධිකරණයක් පවත්වාගෙන යන්න බැරි තත්වයකට සහ මේ රටේ නීතියට ගරු නොකිරීමේ තත්වයකට තමයි පත්වෙන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම රජයේ රාජ්‍ය නායකයෙක්ට පුළුවන් පොදු සමාවක් ප්‍රකාශයට පත් කරන්න. එහෙම නෙමෙයි මේ සාවේ චෝදනාවල් වලින් සැක ඇතිව ඉදිරිපත් කොට නිරබාරයට පත් කර තිබෙන අය නිදහස් කර යවන්න කියලා කරන උද්ඝෝෂණයක් මත මේ ආකාරයෙන් හැසිරෙන පටන් ගත්තොතින් රටය සම්පූර්ණයෙන් අරාජක තත්වයකට පරිවර්තනය